नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि अदापि इगन गंट सूदानंग विन्नी संयुक्त निकाय तिबेन देशनावाक मे देशनावे नम अत्तदीप। मुकद्द मे देशनावे नम अत्तदीप केन वचने तेरुम तमंव दूप तक्कर गन्न। मुकद्द मे देशनावे तेरुम तमंव दूप तक्कर गन्न। බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට මේක කියා දෙන කම්ම තමන්ව තමන් පිළිසරණ කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් තමයි තමන්ගේ ජීවිතේ ආරක්ෂා සහිතව අරගෙන යන්න ඕන ආකාරය කියලා දෙන්නේ. මේ ලෝකේ කවුරුවත් තමන්ට වගකීම ලබාගන්ටෝ නැහැට කියා දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියා දුන්නා තමන්ව දූපතක් කරගන්න. අත්දීප තමන්ව දූපතක් කරගන්න තමන්ව සසර සාගරේ වැටෙන්න දෙන්න එපා, දූපතක් කරගන්න කියන අර්ථය බුදුරජාණන් වහන්සේලා කියලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ කියා දෙනවා අත්තදීපා විහෙරත භික්ඛවේ අත්ත සරණ අනඤ්‍ය සරණ. බාහිර පුද්ගලෙක්ව දූපතක් කරගන්න එපා. බාහිර පුද්ගලෙක්ව සරණ කරගන්න එපා. තමන්ව සරණ කරගන්න. තමන්ගේ ආරක්ෂකයා බවට තමන්පත් වෙන්න කියනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේව සරණ යනවා. බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ අපි උන්වහන්සේගෙන් යමක් ඉල්ලගෙනද? නෑ. උන්වහන්සේ දෙන්න ඕනදී දීලා තියෙනවා. ඒක තේරුම් ගන්න යමාරු. අපි හිතනවා අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපි කාවින් හරි ඉල්ලිය යුතුමයි. එහෙම ඉල්ලුවොත් අපිට ඉල්ලීම නිසා දෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙනස් එකක් ඊළඟට උන්වහන්සේ දේශනා කරන ධම්මදීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ. ඒකේ තේරුමයි ධර්මයෙන් දූපතක් කරගන්න, ධර්මයේ නිමිති දූපත කරා එන්න, ධර්මයේ සරණ කරගන්න, වෙන දෙයක් සරණ කරගන්න එපා. තුන් සරණි පිළිපෙහෙට එක්කිනා මෙන්න මේ අර්ථය අවබෝධ කරගන්න දක්සයි. තුන් සරණ පිළිපෙහෙට නැති එක්කිනාට බෑ. එයාට විශාල විරුද්ධ අදහස් එනවා. දැන් අපි ගත්තොත් දැන් අපි කියනවා තිසරණයට පැමිණෙන්න වෙන දේවල් වලට යන්න එපා කියලා. තුන් සරණ පිළිපෙහෙට නැති එක්කිනා තරහ යනවා එයාට. එයා කියනවා ඒක කොහොමද කරන්නේ? අපිට අනිත් ඒවත් ඕනේනේ. අන්න ඒ කිනාට තිසරණේ නැහැ. තිසරණේ ලබා ගැනීම, තිසරණයට පැමිණීම පහසු දෙයක්ද දුෂ්කර දෙයක්ද? ඉතාමත්ම දුෂ්කරයි. ඉතාමත්ම දුෂ්කර දෙයක් තිසරණයට පැමිණීම. ඇයි ඒ? විශේෂයෙන්ම සිංහල උදවියට. තිසරණයට එන්න බැරි මතවාද ගොඩාක්ම එයාගේ හිත්වලට එකතු වෙලා. ඒ ඔක්කොම අයින් කරන්න ඊයයි ලෑස්ති නෑ. එහෙම අයින් කළා තිසරණයට පැමිණෙන්න ලෑස්ති නෑ. කේන්දරෙන් තොරව හිතන්න බෑ යාට. සුබ නැකතින් නිමිත්තෙන් තොරව හිතන්න බෑ. ඒව ඔක්කොම සම්මස්නාර ඇට විදගෙන ගිහින් ඇට මිදුළු වල තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ලෝකෙන් නිදහස් වෙන්න බෑ යාට. අන්න එයා ගැන දුකයි අපට. ඇයි ඒ? තිසරණයට එන්න බෑ යාට. තිසරණයට එන්න පුළුවන් වෙන්නේ ඒව අත ඇරලා සසර ගමනක කතන්දරේ තේරුම් ගන්න එක්කනාට විතරයි. දැන් පින්වතුනි අපි ගම්මු ධර්මාබෝධ කරන්නේ නැතුව අපිට මේ සංසාරෙ දිගින් දිගට යන්න සිද්ධ වුණොත් ඊළඟ ජීවිතේ අපි සතික් වෙන උපදින්න සිද්ධ වුණොත් සුබ නැකත්වලින් ඇති ඵලෙකීම ඊළඟ ජීවිතේ පෙරේතෙක් වුණොත් මේ කේන්දර හදලා මොනවටද අපි සංසාර කර්මයක් මතුවලා නිරේ වැටුණොත් මොනවටද අපිට තියෙන කේන්දර? ඒ ඔක්කොගින්ම බේරලා දෙන්නේ තුන් සරණේ විතරයි. තිසරණේ පිට හරි පුදුම එකක්. හැබැයි තිසරණේට ඉන්න අමාරු මේකයි. අපේ හිත සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා එක මතයකින්. ඒ මතින් වැහි තිබෙන තාක්ම අපට පුළුවන් කමක් නැහැ හේතුඵල ධර්මයේ තුලින් ජීවිතය දකින්න. ඒ මතයට කියන්නේ සක්කාය දිට්ඨිය. අන්‍ය සක්කාය දිට්ඨිය ගැන තමයි අද දේශනාවේ විස්තර වෙන්නේ. ඒකෙන් නිදහස් වුණොත් කෙනෙක් පුංචි ජයක් නෙමෙයි ලොකු ජයක්. විජයග්‍රහණයක් කළා එයා ජීවිතේ. බලන්න වෙනස. දන්නවනේ මේ පින්වතුන් අජාසත් රජුරුව ගැන. අජාසත් රජුරුවන්ගේ මව කුසට ආපු වෙලාවේ මේ දෙවිනාසයට ඇති වුණා දුල දුකක්. මොකක්ද ඇති වුනේ? තමන්ගේ ස්වාමියාගේ පපුව හිල් කළා ලේ බොණ්ඩ. ඉතින් කියන්න බෑ කටින්. එයා මොකද කළේ? ලෙඩ වුණා. ලෙඩ වෙලා කෙට්ටු වුණා. කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඇහුවා දෙවිනාස මොකද? කිව්වා මෙහෙමයි මට කියන්න බෑ කිව්වා ඒක මම මැරෙනවා. නෑ නෑ කියන්න කිව්වා. මට මෙන්න මෙහෙම ආශාවක් ඇති වුණා කිව්වා. මගේ ස්වාමියාගේ පපුව සිදුරු කළා ලේ බොණ්ඩ. රජුරු කෝ කමක් නෑ කිව්වා. ඇයි මොකද එහෙම කිව්ව රජුරු? සෝතාපන්න වෙලා හිටිය කෙනෙක් නේ. කමක් නෑ කිව්වා. ඉතින් පපුව පිළක් හැදුවා ලේ වැක් කරුණා ගොට්ටකට දුන්නා. ආන්න සංසිදුනා. මව කුසේදිමයි නම වැටුනේ අජාත සත්තු නූපන් සතුරා. ඉතින් එයා ජීවත් වෙද්දි ඔන දැන් චූටි දරුවා ඉපදුනා. දැන් දරුවගේ අතේ ඇඟිල්ලක පොඩි තුවාලයක් හැදුනා. පොඩි ගෙඩියක් හැදුනා. අඬනවා අඬනවා දැන් බිම්බිසාර රජුරුව මේ පුතා වඩාගෙන මාලිගාවේ සඳළු තලයේ එහාට සක්මන් කරනවා මෙහාට සක්මන් කරනවා ළමයා නලවනවා. අඬන ඇඟිල්ල දික් කරගෙන ඊට පස්සේ ළමයාව සතුටු කරන්න මේ ඇඟිල්ල කටේ දාගත්තා. ඉතින් මොකද වුනේ? මේ කටේ දාගෙන ඉඳිද්දි කටේ රස්නිට මේ ඇඟිල්ල පිපුරුවා. ඒ ගෙඩි සැරෝ ගෙඩි රජුරු ඒක එහෙමම ගිල්ලා. ඔන්න පියසෙනේ හස. එහෙම හදපු ළමයා තරණ වුණාට පස්සේ පාප මිත්‍ත සේවනයේට අහු වුණා. ජීවිතයක් විනාශ වෙන්න පාප මිත්‍ර සේවනයේ තරම් ප්‍රබල දෙයක් මේ ලෝකෙ වෙන නැහැ. ජීවිතයක් විනාශ වෙන්න තියෙන ඔබේ ජීවිතයේ යම්කිසි වරදක් ඔබට ඇසුදි වෙලා තියෙනවා නම් පසුතැවෙන කාරණාවල් එකතු වෙලා තියෙනවා නම් ඒ බලන්න කොනක ඇති පාප මිත්‍රෙක්. පාප මිත්‍ර සේවනයේ තරම් ජීවිතයට හානි කරන වෙන දෙයක් නැහැ. ඉතින් අජාසත්ට හොඳම යාළුව හම්බ වුණා පාපමිත්‍ය දේවදත්ත. එයාගේ බහට අසු වෙලා රජකම ඉල්ලුවා. රජුරු දුන්නා. ඊට පස්සේ රජුරු අජාසත්ට උපදෙස් ලැබුණා. ඔහොම එපා ආය ගනිමෙයා මේක. මරවන්න. දැන් ඔන්න පාප මිත්‍ර උපදෙස් කොච්චර දුර යනවද බලන්න. ඊට පස්සේ මොකද වුනේ? ඉස්ලාම් රජුරෝම හිර කළා. කෑම ගේන්න අවසර තියෙනවා. ඒ බිසවුන් ආන්සෙට ඉතින් හිර කළා බලන්න යන්න අවසර තියෙනවා. කෑම දෙන්න අවසර නැහැ. බක්මුල කිනී ගහගෙන යනවා. අන්තිමේදී ගෙනියන්න අවසර නැහැ. කෑම අඹරලා අත් දෙකේ ගාගෙන ගියා. සල්ලෝකින් වහගෙන. ඒකත් ආරංචි වෙලා යන්න තහනම් කළා. වෙන තාත්ත කෙනෙකුට නම් කොයිතරම් වෛරයක් ඇති වෙයිද? මේක උපදින්න ඉස්සර වෙලා ලේ දුන්නා. මේක අසනීප වෙලා ඉඳිද්දි කටි ඇඟිල්ල දාගෙන ඉඳලා සැරව ටික ගිල්ලා. මේකට රජකම ඉල්ලුව දුන්නා. දැන් මේක මට දෙන වද හිතෙනව නේද වෙන කෙනෙකුට? හිතුන්නේ. එයා වෙන එකක් හිතන්න පුරුදු වෙලා හිටියා. මොකද්ද? ඉතිපිසු භගවා අරහං ගුණ සීකරන්න පුරුදු වෙලා හිටියා. දැන් කෑම දෙීම තහනම් කළා. රජ්ජුරුව හිටියේ කුටියට පේනවා, ඒ හිර කුටියට පේනවා ඈත ගිජ්ජකූට පර්වතේ. ගිජ්ජකූට පර්වතේ පඩි පෙළ පේනවා ලස්සනට. බලාගෙන ඉන්නකට අඳුන ගන්න පුළුවන් මෙයාට. බුදුරජාණන් වහන්සේ පඩි පෙළින් පල්ලෙහාට වඩිනවා. රජගහ නුවරට පින්ඳ පාත යනවා. ආයෙ පේනවා අවස්සරුවේ ආපහු වඩිනවා ගිජ්ජකූළු පව්වට. තිසරණේ පිහිටපු නැති කෙනෙක් නම් කල්පනා කරන්නේ එහෙම නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේට කොච්චර බලයක් තියෙන කෙනෙක්ද? ඇයි මාව බලන් ඉන්නේ නැත්තේ? තුන්සරණේ පිහිටපු නැති කෙනෙක් හිතනවා නේද ඒක? කොච්චර ඉරිදි බල තියෙනවද? ඇයි මාව බේරගන්නේ නැත්තේ? එහෙම හිතන්නේ ආර්ය ශ්‍රාවකයා. ඇයි? හිතන්න ඕන දේ ලබාගෙන ඉවරයි යා. එයා දන්නවා හිතන්න ඕන දේ. බලාගෙන ඉඳලා තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේ ඕක තමයි දේශනා කළේ මේ සංසාරේ දුකයි කියලා. ඉපදෙන මරණ ජීවිතෙන් නිදහස් වෙන හැටි මට කියලා දුන්නා. ඉපදෙන මරණ ජීවිතෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. ඉතින් මේක කොයිතරම් ලොකු දෙයක්ද? ඒ ධර්මයේ අවබෝධ කරගත්තාම මගේ මේ ගැටලු ඉවරයිනේ. මෙන්න මේ හිතන්න ගත්තේ බිම්බිසාර රජුරු. දැන් බලන්න වෙන කෙනෙක් හිර කළොත් ශාප කරයි. ශාප කරයි. හිර කූඩු පහුරු ගායි. ඒ කිසි දෙයක් කළේ නැහැ. ඒකේ නා ධර්මයේ කරා යනවා. අනේක තමයි වෙනස. ධර්මයේ කරා යන කෙනාගේ වෙනස මොකද්ද? ඒකේ නා කිමින් කිමින් ධර්මයේ ගන්නවා. කිමින් කිමින් ධර්මයේ ඇතුළට යනවා. කෙමෙන් කෙමෙන් ධර්මයේ තේරුම් ගන්නවා. ඒක ලබා ගන්න තියෙන ලොකුම බාධාව තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ජීවිතයක තියෙනවා කියන්නේ භයානක තත්වයක මනස පවතිනවා කියන එක. දැන් බලන්න බිම්බිසාර රජුරෝ අර විදියට කල්පනා කර කර සතුටු වුණා. ප්‍රීතියටපත් වුණා. දැන් ඈත බලනවා ගිජ්ජකූට පර්වතයේ දිහා. අන්තිමේදී අජාසත් රජුරු ඇහුවා, "කෝ රජතුමා ජීවත් වෙනවද කියලා?" "ජීවත් වෙනවා" කිව්වා. "කෑම නැතුව ජීවත් වෙනවා." දැන් බුදුරජාණන් වහන්සේ දිහා බල බල බුද්ධානුස්සතිය වඩවඩ කෑම නැතුව ජීවත් වෙනවා. අන්තිමේදී මිනිස්සෙකුට සුදුසු දෙයක් නෙමෙයි කළේ. අන්තිමට කිව්ව පලාපං යටිපතුල් ලුණි ගොරකයි එකට අඟල ඔබ පං උකාසේ අවිද්දෝපං කිව්වා. වෙන කෙනෙකුට ඕක කළා නම් එහෙනම් එයා අවිරින්න නෙමෙයි මොහොතක් ගන්න හිතනවා. මම මොකද කරන්නේ? මම පාලි ගන්නවා උඹෙන්. මං උඹෙන් පාලි ගන්නවා. මං එන්නම් යකෙක් වෙලා. මං ජාති ජාති පල්ලි ගන්නවා කියන්නේ නැද්ද එහෙම අය? අද කියන එක ඇහිලා නැද්ද කියන අය? يعني ජාති ජාති පල්ලි ගන්නවා. ඒ මොකද හේතුව? පුතජන කෙනාට ඒක ඇර වෙන එකක් හිතන්න බෑ. වෙන එකක් හිතන්න දන්නේ නැහැ. පුතජන කෙනෙකුට වෙන දෙයක් පුතජන කෙනෙකුට වෙන දෙයක් කරන්න බෑ. පුතජන කෙනා කියන්නේ තුන් සරණ නැති එක්කෙනා. තුන් සරණ නැති එක්කෙනාට දන්නේ නෑ එයා මේ ගැටලුවෙන් හිත නිදහස් කරගන්නේ කොහොමද කියලා. එයාට හිතන්න බෑ. එතකොට පුතජනෙක් කෙනා හැමතිස්සෙම ඉන්නේ අනතුරුදායක මට්ටමක. එයා තුල තමයි අර සක්කාය දිට්ඨිය තියෙන්නේ. තේම වෙලා බිම්බිසාර රජුරු මරණයට පත් වුණා. නිරේ ගියාද? නෑ. සතෙක් වුණාද? නෑ. පෙරේතෙක් වුණාද? නෑ. සතර අපාය වැටුණාද? නෑ. දිව්‍ය රාජෙක් වුණා ජනවසභ කියලා. දිව්‍ය රාජෙක් වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නාවා ඊට පස්සෙ ආ දේ දිව්‍ය ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම දැන් සකදාගාමි වෙන්න මහසි ගන්නවා කියලා. එතකොට බලන්න අර පාරණි ප්‍රශ්න මොකුත් නැහැ එයාගේ හිතේ. අන්න වෙනස බලන්න. සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙච්ච මනස කොයිතරම් ආරක්ෂාකාරීද. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ හිරගෙදෙට්ට නොවැඩියට ආකාශින් එවිදින් ජලයෙන් නැස්සින් රිංගු නැතුවට බිම්බිසාර රජුරවන්ට කළ යුතු දේ කළ නොතිබුණාද? කළ තිබුණේ. බිම්බිසාර රජුරවන්ගේ ආරක්ෂාව සපයා තිබුණේ නැද්ද? සපයා තිබුණා. බිම්බිසාර රජුරවන්ගේ පූර්ණ ආරක්ෂාව සපයලා තිබුණේ නැද්ද? සපයලා තිබුණා. අන්න ඒකයි නියම රැකවරණය. ඒක බුදුරජාණන් වහන්සේගේ අතින් උපරිම විදිහට ඉෂ්ට වෙලා තිබුණා. වෙන කෙනෙක් නම් ඉරිදි බල සම්පන්න කෙනෙක් නම් හිමේට ගිහින් ජනේලෙන් රිංගලා ඉරිදීන් ඔළුව අතගාලේ හිත සනසලා නෑ නෑ කරන්න දෙයක් නෑ කර්මයක් ඉන්න. මොකුත් නෑ පණිවිඩයක් මොකුත් ගියේ නෑ. ඒ මොකද හේතුව? සෝතාපන්න වෙච්ච කෙනෙකුට අත ගන්න දෙයක් නෑ. ඔළුව අතගා අමුතුවෙන් නලවන්න දෙයක් නෑ. එයා ජීවිතය ගැන දන්නවා. එයා ජීවිතේ තීරුම් ගන්න පුළුවන් කෙනෙක්. එතකොට බලන්න මිනිස්සෙකුට ඔය ආකාරයේ අතිශයින්ම දුෂ්කර මොහතකත් ඒ ධර්මයේ විසින් යාව රකින්නවා නම් ජීවිතේ ඉගෙන ගන්න දේවල් අතර තිබිය යුතු වටිනම දේ ඒ ධර්මයේ නේද? ඒ ධර්මයේ තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්ම ඉගෙන ගත්තොත් තමයි යා ජීවිතය ඉගෙන ගන්න ඇත්තෙම. වෙන මොනවා ඉගෙන ගත්තත් යාට ජීවිතේ මොකද්ද කියලා ඉගෙන ගන්නට බෑ. අන්නේ ධර්මයේ කරා යන්නේ කෙනා හැම තිස්සෙම ආරක්ෂා සහිතයි. හැම තිස්සෙම රැකවරණයකින් යුක්තයි. හැම තිස්සෙම පිහිටක් පිළිසරණක් ඇතුව ඉන්නේ. අන්නේක ලබා ගන්න බැරි එක්කෙනා පුතජනෙක් කෙනා ඉන්නේ හැමතිස්සෙම බයෙන්. බීගුල්ල එයාට වෙලා ඒ කියන්නේ ගෙදරින් එරේට බහින්න බෑ. බයයි. දුවලා ගිහින් ලිත බලනවා. රාහු කාලෙද මම මේ එළියට යන්නේ. අන්න පුතජනෙක් කෙනා බීගුල්ලෙක්. එයා බලන එළියට බලන්නේ ඉස්සර වෙලා එළියට යන්නේ ඉස්සලා රාහු කාලේ. ඇයි ඒ? සම්පූර්ණයෙන්ම ඉන්නේ සක්කා දිට්ඨිය බැහැලා. එයාට වෙන මුකුත් කරගන්න බෑ. වැඩක් කරගන්න බෑ. බයයි. මේක හරියයිද වරදීද බයයි. බලාපොරොත්තු මොකද්ද? හැමදේම හරියන්නමයි. හරියන්නමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඉතින් හැමදේම සිද්ධ වෙන්නේ මොකද්ද? වරදින එක සිද්ධ වෙනවා. වරදින්න එයා හිතනවා නෑ. ඉතින් අදනේ වරදුනේ. හිත හරියයි. අද හරි ගියේ නෑ. හිත හරියයි. බාලාගිරි දෝෂේ වගේ එකක්. චූටි බබාලා හම්බුනාම ගෙවල් වලට ඒ බබාලා පිටිපස්සෙන් යකෙක් යනවා. ඒ යකාගේ නම බාලාගිරි. ඒ යකාට ගෙදරට එන්න දෙන්නේ නැහැ ගෙදර කට්ටිය. මොකද කරන්නේ? උළුස්සේ ලියනවා. මොකක්ද ලියන්නේ? අද නෑ හෙට වරින්. එතකොට යකා සිංහල දන්නවා. යකා එනවා ඉස්ලාම ගේ ඉස්සරහට ඇවිල්ලා බලන ඔළුවස්ස දියා. ආ අද නෑ. යකා කියන්නේ චූටි ළමයෙකුට තර මෝඩෙක්. යකා යනවා ගින් එන පළවදා ඇවිල්ලා බලනකොට කවදාවත් යකාට ගෙදරට එන්න හම්බුෙන්නේ නැහැ. ආන්නේ වගේ පුතර්ජනෙක් කෙනා හිතාගෙන ඉන්නේ මනක්කල්පිත සුන්දර දිවයින ඒ සුන්දර ලෝකේ කවදාවත් සාක්ෂාත් කරන්න බෑ. ඒක ලැබෙන්නේ ඇයි කොහේ ගියත් තියෙන්නේ පටිච්ච සමුප්පාදින් හැටිවෙච්ච ඒවා. කොහේ ගියත් තියෙන්නේ අනිත්‍ය ධර්මයන්ගෙන් ඇතිවෙච්ච දේවල්. ඒ නිසා හිතාගෙන ඉන්න සුන්දර ලෝකෙ කොහෙවත් නැහැ. එක දෙයක් කරන්න පුළුවන් යාට ඒක නිදහස් වුණොත් එයාට ජීවිතය අවබෝධ කරන්න පුළුවන්. අන්නේ අවබෝධයට එන්න බැරි වුණොත් අන්න එයාගේ ලක්ෂණේ බුදුරජාණන් වහන්සේ මේ අත්ථ දීප සූත්‍රේ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන්ගේ ගහන මහණෙනි කුමක් නිසාද මේ සත්වයන් මෙච්චර ශෝක කර කර මෙච්චර වැළපි වැළපි දුකින් දුම්නසින් කල් ගෙවන්නේ කුමක් නිසාද? කුමක් ඇති වෙලාද? ඔබ දැකලා ඇති සමහර ආගමක සිද්ධාස්ථානවල දැක්කම අනී අපොයි කියලා හිතෙනවා. ඇයි ඒ? මෙන්න මේ වගේ ජනකාය ඔක්කොම අද්දික අහසට උස්සගෙන බෙල්ල වට්ටගෙන ඉන්නවා. අනී අපොයි මිනිසුන්ට වෙච්ච දෙයක් කියලා හිතෙනවා. ඒ මොකද? සක්කාය දිට්ඨියෙන් තමයි මේක හදලා දෙන්නේ. ඇයි මේ ප්‍රශ්නේ මොකද්ද කියලා කවදාවත් තේරුම් ගන්න නම් අවස්ථාවක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මානෙ මොකක් නිසාද මේ දුක් විඳින්නේ? ශෝක වැළපීම් දුද්දොන්න සුලින් විඳ විඳ ඉන්නේ ඇයි? දැන් බලන්න මේක බලන්න තියෙන තමන් තුලින් අභ්‍යන්තර ජීවිතේ බලන්න කියලා. දැන් මේකෙන් කියන්නේ කියන මහණෙනි මේ ප්‍රශ්නේ බලවත්ව තියෙනවා අසෘතවත් පුතඥයට. කාටද මේක තියෙන්නේ? ඒ කියන්නේ දුක් විඳින හඬන වැළපෙන ලෝකෙන් කවදාවත් නිදහස් වෙන්න පුළුවන් ද පුතඥෙක් කෙනෙකුට? කවදාවත්ම බෑ. උදාහරණයක් හැටියට කවුරුත් ගන්න ඕනේ අපි ගත්තාම ඇති තම තමන්ව. ඇයි ඒ? මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ආවි හිනාවෙවිද? මේ ජීවිතේ මෙච්චර දුර ආවි හිනාවෙවිද? නෑ. අපි අපේ ඕනම කෙනෙකුගේ ජීවිතයක තියෙනවා අඬන්න ඕන දේවල් ඕන තරම්. නමුත් අපි ඒ මොකද කරන්නේ? අපි හිතන්නේ නෑ. අපි දුක් විඳිනවා කියන අපි හිතන්නේ නෑ. අපි මේ දුක්බර ලෝකෙ සම්පූර්ණයෙන්ම අතහැරලා අපි මනක්කල්පිත ලෝකයක ඉන්න සුන්දර දේවල් හිත හිත. ඒකෙන් තමයි අපි සතුට වෙවි ඉන්නේ. ආස්වාදයේ ලැබපු දේවල් හිතේ මවාගෙන අපි ඒකින් සතුටු වෙවි. අර දුක මඟ අරිනවා. එහෙම තමයි මෙච්චර දුර ආවේ. යන්න තියෙන්නේ ඒ විදිහට තමයි. මිනිස් ලෝකෙට ආවම එහෙම කරනවා. සතෙක් වුණාම කරන්න දෙයක් නැහැ. පෙරේතෙක් වුණාම කරන්න දෙයක් නැහැ. දෙවියෙක් වුණාම ආය අර විදිහට කරනවා. එහෙම තමයි මේ යන්නේ. ඉතින් මේ යන ගමන අසෘතවත් පුතඥ කෙනෙකුගේ ගමන අවසන් වෙන දවසක් නැහැ. ඒක අවසන් කරන්න පුළුවන් වෙන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. ඉතින් අසෘත පුතඥය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම කොහොමද? අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේ අඳුනන්නේ. බුදුරජාණන් වහන්සේ අඳුනගන්න බෑ යාට. එයාට තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට හිතක් දියුණු කරන්න පුළුවන් කියලා. මනුෂ්‍යයෙකුට ප්‍රඥාවක් දිනු කළා මේ හිත කෙලසුන්ගේ නිදාස් කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න බෑ පුතඥ කෙනෙකුට. පුතඥ කෙනෙක් හිතන්නේ හැමදාම එයා වගේ තමයි සම්පූර්ණ ලෝකෙම කියලා. එයාට ඒක නිදාස් වෙන්න තේරෙන්නේ නැහැ. අන්න ආර්යයන් වහන්සේලා අඳුනන්නේ. ඊළඟට ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මෙ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා එයා මොකද කරන්නේ? එයාට පුතඥෙක් කෙනාට ධර්මය ගැන කිව්වහම කියනවා අනේ අපිට වෙලාවක් නැහැ. අපිට කාලයක් නැහැ කියන ඕවට අපිට වැඩ තියෙනවා. ඒ කියන්නේ වටින දේ තෝරගන්න බෑ. වටින දේ තෝරගන්න බෑ. දන්නේ නැහැ. වටින දේ අවසාන මොහොත ලැබුණත් ඒ දෙයින් ජීවිතේ බේරන්න පුළුවන්. අවසාන මොහොතේ ලැබුණත් වටින දෙයක්. වටින දෙය අපි කියන්නේ සද්ධර්මයේ අවසාන මොහොතේ නම් ලැබුණේ. අවසාන මොහොතේ ධර්ම අවබෝධ කරන්න පුළුවන්. සතර අපායන් නිදහස් වෙන්න පුළුවන්. ඒක දන්නේ නැහැ අයියා. අන්න ඒකයි කියන්නේ අරිය ධම්මස්ස අකෝ විදු. අරිය ධම්මේ අවිනීතෝ. ඒ ධර්මයේ හිතට අරගෙන පුරුදු කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා හිටින්නේ නැහැ ඒකේ. සත්පුරුෂයන් අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ දන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. හිටින්නේ නැහැ. අන්‍යයාට ජීවිතේ මොකද්ද කියලා තෝරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ කියන එක සම්පූර්ණම එක වචනයකට අර්ථ දැක්වුවා. මොකද්ද? දුක. ඒ දුක කියන වචනෙට අසෘතවත් පුතඥයන් බයයි. එයා දුක තුල ඉන්නවා, දුක කරා යනවා. නමුත් දුක කියන වචනය ගැන කතා කරන්න කැමති නැහැ. දුක තුල ඉඳගෙන දුක කරා යනවා. නමුත් දුක නිදහස් වෙන දේ තේරුම් ගන්න කැමති නැහැ. එතකොට බලන්න පුතඥ කෙනෙකුගේ මානසිකත්වයේ කොයිතරම් සෝචනීයද කියලා. බුදුරජාණන් වහන්සේ වෙන්නා දෙන දුක ගැන කොහොමද? ඉපදීප දුකක්. ඊළඟට ජරාවට පත්වීම දුකක්. ලෙඩ රෝග ඇතිවීම දුකක්. මරණය දුකක්. ප්‍රිය පුද්ගලයන් ගෙන්හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වන්ට සිද්ධ වීම දුකක්. අපේ පුද්ගලයන් හා අපේ වස්තුන් සමග එක්වන්ට සිදුවීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. මේ ඔක්කොම හකුලුවා කිව්වොත් පංච උපාදානස්කන්ධේ දුකයි. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක අපි නිරවුල් කරගත්තොත් පංච උපාදානස්කන්ධය දුකක් කියන එක තේරෙන විදිහට එදාට තමයි අපි සක්කාය දිට්ඨිය නිදහස් වෙන්නේ. ආරි සත්‍ය කරා යනවා අපි. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනකොට අන්න අපිට පුළුවන් අතපය කැපුවත් බිම්බිසාරල වගේ වෙන්න. නැත්තම් ඉතින් අජාසත්ත්වල තමයි. එතකොට බලන්න ඒ විදියට හිත හදන්න නම් මම කියුවේ ඒක අන්න ගැටලුව. දුක හරියට තේරුම් ගත්තම මෙන්න මේකයි කියලා ඊට පස්සේ ආයේ කල්නවා දුක හටගන්නේ මේ විදියට කියලා. මේ පිළිතුරු දන්නේ ඒ නිසා තමයි අපි මේ වැඩසටහන් වලදී අපි ඉස්සෙල්ලාම නිරවුල් කරගත යුතු දෙයක් හැටියට උගන්වන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය තේරුම් බේරුම් කරගන්නේ නැතුව චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නම් පුළුවන් කමක් නැහැ. ඒ නිසා චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නට අර පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් තමයි මේ ජීවිතය කියලා දකින ආකාරයට තමන්ගේ ජීවිතය දිහා බලන කෝණේ පුළුල් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඊට දුක කියන වචනේ තේරෙන්න ගන්නෙ. නැත්තම් මේ ලෝකෙ කාටවත් තේරෙන්නේ නැහැ. දුක කියන එක තේරෙන්නේ දුක් විඳලා නම්. එහෙනම් ඉස්සල්ලාම දුක අවබෝධ කරගන්න අය ඉන්නේ කොයි ලෝකෙද? නිරේ. දුක අවබෝධ කරගන්නේ දුක් විඳලා නම් ඊළඟට දුක අවබෝධ කරගන්න අය ඉන්නේ කොහොමද? තිරිසන් ලෝකේ. දුක අවබෝධ කරන්නේ දුක් විඳලා නම් ඊළඟට පෙරේතෝ ටික තමයි චතුරාර්ය සත්‍ය දකින්නේ. දුක අවබෝධ කරන්නේ දුක් විඳලා නම් ඊළඟට දුක. එහෙනම් නිස්සිතාල වෙන ලෙඩ ටික තමයි ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය දකින්නේ. නමුත් කවදාවත්ම එහෙම වෙන්නේ නැහැ. දුක අවබෝධ කරන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඉන්න ඕනේ. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි දුක අවබෝධ කරන්න තියෙන්නේ. වෙන කිසිම පිළිවෙලකින් දුක අවබෝධ කරන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක මොකද්ද? ආන්න දැක්කනේ සම්මාදිට්ඨියට එන්න ඕනේ දුක අවබෝධ කරගන්න නම්. වෙන කිසිම ක්‍රමයකින් දුක අවබෝධ කරන්න බෑ. අන්නේ අවබෝධ කළ යුතු දුක ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළේ සංක්ෂේපෙන් කිව්වොත්, ඒ කියන්නේ කොම හකුලුවා කිව්වොත් පංච උපාදානස්කන්ධයයි දුක්ඛ. පංච උපාදානස්කන්ධය ගැන මේ පිනුතුන්ට යම් ප්‍රමාණයක දැනීමක් දැන් ඇති. මොනවද මේ පංච උපාදානස්කන්ධේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. දැන් අපි චුට්ටක් තෝරගමු. රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මා භූතයෙන් හටගත්තු දේවල්. දැන් ඇස් වලට පේනවා අපිට, කන් වලට ඇහෙනවා, නාහිත දැනෙනවා, දිවට දැනෙනවා, කායට දැනෙනවා, සතර මා භූතයෙන් හටගත්තු දේවල්. එතකොට මේ රූප උපාදානස්කන්ධය, මේ රූපය සතර මහා භූතයෙන් හටගත්ත කියලා, සතර මහා භූතයෙන් හටගත්තු අනිත්‍ය දෙයක් කියලා, වෙනස් වෙන ලෝකෙට අයිති එකක් කියලා අපි සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිදලා. නැත්නම් අපිට කවුරුත් කියලා දුන්නද මෙන්න මේකයි රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක් කියලා අපි ඉගෙනගත්ත ඉස්කෝලේ පොතකින් කියන්නවද? කවුරුත් කියලා දුන්නේ නැහැ. මේක අනිත්‍ය එකක් කියලා දුන්න බුදුරජාණන් වහන්සේ. පුතජනෙක් කෙනා ඒක දන්නේ නැහැ. පුතජනෙක් කෙනා හිතනවා මේ සතර මහා ධාතුන් හටගත් රූපේ මම කියලා. ඔන්න පළවෙනි සක්කාය දිට්ඨිය. එයා වෙනස්, එතකොට ඒක වෙනස් වෙන එකට එයාට මොකද වෙන්නේ? අඬනවා. දෙවෙනි එක තමයි එයා හිතනවා මම හැදිලා තියෙන්නේ සතර මා ධාතුකින් හටගත්තු රූපවලින්. තුන්වෙනි එක තමයි එයා හිතනවා සතර මා ධාතුකින් හටගත්තු රූප තුල තමයි තමන් ඉන්නේ. හතරවෙනි එක හිතනවා තමා තුල තමයි සතර මා ධාතුකින් හටගත්තු මේ රූප තියෙන්නේ කියලා. ඒ මොකද එයා හිතන්නේ? එයාට කොහෙන් හරි ඕනි අල්ලගන්න මොකද්ද? තමා කොයින් හරියට අල්ලගන්න ඕනි තමා කියලා. ඒක නිදහස් වෙන්නේ යා දන්නේ නැහැ. එයාට මම නෙවෙයි කියලා හිතන්න බෑ ඒක. එයා බලන බලන පැත්තෙන් පේන්නේ තමාව, මැක්කා වගේ. එක ළමයෙක් හිටියා. ඒ ළමයට මොනවා ලියන්න දුන්නත් මැක්කෙක් ගැන ලියනවා. අන්තිමට ටීචර් මොකද කළේ? කිව්වා බෑ බෑ, ලියන පොල් ගහගෙන. දැන් ඉතින් ළමයට දැන් අද ලියන්න වෙන්නේ පොල් ගහගෙන. ඊව තාල වර්ගයට අයත් ගසකි. ඉතින් මේ පොල් ගහේ පොල් හැදෙනවා, කුරුම් බැටි හැදෙනවා. ඕන දවසක් පොල් ගෙඩියක් වැටුණා. රෝල් වෙලා යනකොට බල් පෙට්ටිය දුව විදාවා. පොල් ගෙඩියත් එක්ක ශ්‍රී ලංකන්නකට උගෙන් මැක්කෙක් වැටුණා. එතකොට දැන් දැක්කද අර ඒ මැක්ක අතරින්න ආන් ඒ වගේ. මේ කොයින් ගත්තත් මෙයාට අල්ලගන්න ඕන තමා කියලා එක. කොයි ආකාරයෙන් ගත්තත් අල්ලගන්න ඕනේ. අන්නේ විදියට හිතන්නේ නැහැ ශ්‍රුතවත්තර ශ්‍රාවකයා. ඊළඟට ආශ්‍රිත පුතඥ කෙනා ඒකට අහුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. ඒ අල්ලගත් රූපෙ වෙනස් වෙලා යනවා, වෙනස් ස්වභාවයකට පත් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ශෝක කරනවා, වැළපෙනවා, අඬනවා. අනේ මගේ ඉස්සර තිබිච්ච කොණ්ඩේ දැන් නැහැ. අනේ මට ඉස්සර හොඳට ඇවිද ගන්න පුළුවන් දැන් බෑ. අනේ මට ඉස්සර කොච්චර හොඳට පේනවද දැන් පේන්නේ නැහැ. අනේ මගේ පපුව හිර වෙනවා, කේන්දරේ බලාපන්. මොකද එහෙම කියන්නේ? එයාට කරන්න ඇයි? එයා දැක්කේ හැම තිස්සෙම මේ රූපය තුලින් මොකද්ද? තමාව දැක්කේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් බවට දකින්න තරම් එයා ප්‍රඥාව දිනු කරගත්තේ නැහැ. දිනු කරගන්න දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් හම්බුච්ච නැති නිසා. ඊළඟට එයා ඒක දුක කියලා දකින්නේ ඒ නිසාම. දෙවෙනික වේදනා උපාදානස්කන්ධය විඳීම. අපි දන්නවා විඳීම කියන එක ඇති වෙන්නේ දැන් මොකෙන්ද කියලා. මොකෙන්ද ඇති වෙන්නේ? ස්පර්ශයෙන් ඇති වෙන එකක්. සැපසහගත ස්පර්ශයක් ඇති වුණාම සැපවිඳීමක් ඇති වෙනවා. දුක්සහගත ස්පර්ශයක් ඇති වුණාම දුක් විඳීමක් ඇති වෙනවා. මධ්‍යස්ථ ස්පර්ශයක් ඇති වුණාම මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනවා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඔව්, කාරණු තුනක එකතු වීම. ස්පර්ශය හය ආකාරයි. ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ. දැන් බලන්න මේකෙන් කියන්නේ තමන් ගැන කියන හොඳට තේරෙනවා මෙහෙම කියන එකට. එතකොට ඇහේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශේ, කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශේ, නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශේ, දිවයි රසයි විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශේ, කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසේ ස්පර්ශේ, මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම. ඒ ස්පර්ශය ඇති වෙච්ච ගමන්ම විඳීමක් ඇති වෙනවා. දැන් ස්පර්ශය හැමතිස්සෙම තියෙන එක. ඒ නිසා හැමතිස්සෙම අපිට විඳීම ඇති වෙනවා. විඳීම ඇති වෙනකොට අර ස්පර්ශයෙන් විඳීම ඇති වුණා කියලා දන්නේ නැහැ. ඒ විදිහට හිතන්න පුරුදු වෙලා නැහැ. ඒක තේරුම් ගන්න බෑ යාට. ඒ නිසා මොකද වෙන්නේ? එයා ගන්නවා වේදනාව තමා කියලා. විඳීම තමා කියලා ගන්නවා. එහෙම නැත්නම් එයා ගන්නවා තමාව හැදිලා තියෙන්නේ විඳින දේවල් වලින් කියලා. එහෙම නැත්නම් එයා ගන්නවා විඳින දේවල් තුළ තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් එයා ගන්නවා තමන් තුළ තමයි විඳින දේවල් තියෙන්නේ කියලා. මම කොහෙන් ගත්තත් එයාට ඕන මොකද්ද? තමා කියලා දෙයක්. අන්න ඒක තමයි පුතජන මනසේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදීම් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකට ආйти ස්පර්ශي වෙනස් වෙනකොට වේදනා වෙනස් වෙනවා. මේක දන්නේ එයා දන්නේ තුනට පස්සේ මොකද වෙන්නේ? ඇති වෙනවා කියන දුක් වේදනාව. එතකොට මොකද වෙන්නේ යාට? විලාප දෙනවා. මේකෙන් මා දුරගන්නේ කවුරුද කියලා විලාප දෙනවා. සැප වේදනාවක් ඇති වුණා ඒක නැති වුණා කියමු. ඊට පස්සේ මොකද වෙන්නේ? විලාප දෙනවා. අනේ මට හොඳට සැප තිබෙන කොටින්ම කියන්නේ සමාධිය ගැනත් එයා හිතන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගත්තේ නැති එක්කෙනා. අපි කිමු උන් සමාධියක් වඩනවා. ඒක පාට යම් දවසක කය සැහැල්ලුනා, හිත සැහැල්ලුනා, ඔන්න ආකාසින් වගේ ප්‍රීතියක් දැනුණා. ඔන්න ඒක නැතුව ගියා. නැතුව ගිය ගමන් මොකද වෙන්නේ? හිතට යා ලুকু දුකක්. අයියා සම්පූර්ණ එක අල්ලගත්තා. එයා දන්නේ මේ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා. ඊට පස්සේ හැමදාම බලාපොරොත්තු වෙනවා ඒක. එයා දන්නේ ඒක ස්පර්ශයෙන් ඇති වෙන එකක් කියලා විඳීම. ඊට පස්සේ ආ දුක් කල්පනා කරන්න ගන්නවා. ෂා මට අන්න අසවල් දවසේ ඇති වුණා හොඳ සමාධිය. අනේ ඒක දැන් මට නැතුව ගියා. ආයෙ මට සමාධිය ලැබෙන්නේ කවදද? අන්‍ය හිත හිතීට. මොකද එයා දන්නේ නැහැ ඒක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් එකක්, ස්පර්ශ නැතිවීමෙන් නැතිවෙන එකක් කියලා. එතකොට ඒ වගේම පුතජනෙක් කෙන රැවටෙන සංඥාවට අඳුන ගන්න දෙයට ඒ අපි යමක් අඳුනගන්නේ මොකක් නිසාද? ස්පර්ශ නිසාමයි. ඇයි රූපය අඳුනගන්නේ? ඇයි රූපයයි විඥානයයි එකතු වීම නිසා. නැත්නම් අඳුනගන්න බෑ. කනින් ශබ්ද අඳුනගන්නේ කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම නිසා. නැත්නම් අඳුනගන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ අඳුනගන්නේ නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම නිසා. දිවෙන් රස අඳුනගන්නේ දිවයි රසයයි විඥානයයි එකතු වීම නිසා. කයින් පහස අඳුනගන්නේ කයයි පහසයි විඥානයයි එකතු වීම නිසා. නැත්නම් අඳුනගන්න බෑ. මනසට අරමුණක් ආවම දැනගන්නේ මනසේ අරමුණයි විඥානයයි එකතු වීම නිසා. නැත්නම් අඳුනගන්න බෑ. අන්නේ අඳුනගන්න අඳුනෙල්ලට කොච්චර රැවටුණාද කියනවා නම් එයා හිතන දැන් අඳුනගන්න දේ තමා. අඳුනගන්න දේවල් වලින් තමයි තමා හැදිලා තියෙන්නේ. අඳුනගන්න දේවල් තුල තමයි තමන් ඉන්නේ. තමන් තුල තමයි අඳුනගන්නේ. කොහෙන් කරකි කරකි හරි අත ගගා එයාට එන්න ඕනේ කොතනටද? තමා. කියන තැන්ට එන්න ඕනේ. ඊට පස්සේ ඒ පුතඥේ කෙනා තේ අඳුනගන්න දේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? යස් සෝක කරන්න ගන්නවා, වැළපෙනවා. දැන් අපි කියමු මරණය සිද්ධ වුණ කල එයාට ඊට පස්සේ සිහිසන්නේ නැහැ. ඊට පස්සේ කොණ්ඩේ කඩා ගන්නවා, හොටු හොර ගන්නවා. කරන්න දෙයක් නැහැ එයාට. එයාට කරන්න තියෙන පොළොවේ හැපෙනවා. ඒ මොකද? එයා දන්නේ නැහැ යමක් අහිමි වුණාට පස්සේ හිතන්න. ඇයි මේක මෙහෙම වුණේ කියලා චුට්ටක් නැවතුලා හිතන්න බෑ. ඒ බුද්ධිය එයාට ලැබෙන්න විදියක් නැහැ. ඒ බුද්ධිය ලැබෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් පමණයි. වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ ඒක. ඉතින් ඒකට සාමාන්‍ය ලෝකයා බොහොම මුලා වෙන දෙයක් කරගෙන යනවා. මොකද්ද? ජීවිතේ දුන්නේ දෙයියෝ. මරණ කියන්නේ මොකද? දෙයියෝ අරන් ගියා. දැන් ඉතින් නාඩ හිටපන්. ලේසි එකක්. අවිද්‍යාව තුලට යනවා මිසක් ජීවිතේ මොකද්ද කියලා අවබෝධ කරගන්න බෑ. ඊළඟට පුදජනෙක් කෙනා බලවත් රවටන ඊළඟ තැන තමයි චේතනාව, සංකාර. දැන් මතක තියාගන්න සංකාර වර්ග ගොඩක් තියෙනවා. දැන් මේ පංච උපාදානස්කන්ධේ සංකාර කියලා කියන්නේ චේතනා. චේතනා කුමක් ප්‍රත්‍යයෙන් හටගන්නේ? ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ඇහැ රූපේ විඥානේ එකතු වෙන චේතනාවක් ඇති වෙන්නේ. එතකොට ඇහැ රූපේ විඥානේ එකතු වෙච්ච ගමන් විදීමක් ඇති වෙනවා. අඳුන ගන්නවා රූපේ. ඒ අඳුනගත් රූපයට අනුව තමයි චේතනාව ඇති වෙන්නේ. ඒකට කියනවා රූප සංචේතන. හොඳට බලන්න, එහෙම තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. කණින් ශබ්දයක් ඇහෙනවා. එතකොට කණයි ශබ්දයයි විඥානේ එකතු වෙච්ච ගමන් විදීමක් තියෙනවා. අඳුන ගන්නා ශබ්දේ. ඒ අඳුනගත්තු ශබ්දයට අනුව චේතනාව පහළ වෙනවා. ඒක තමයි ශබ්ද සංචේතන. ඊළඟට නාසයට ගඳ සුවඳ දැනෙනම නාසය ගඳ සුවඳ විඥානේ එකතු වෙනවා. එතකොට මෙතන විදීමක් ඇති වෙනවා, අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න ගඳ සුවඳට අනුව චේතනාව පහළ වෙනවා. ඒ වීරියෙන් අපිට පුළුවන් ඒක වෙනස් කරන්න. නමුත් දැන් සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. ඒකට කියන්නේ ගන්ධ සංචේතන. දිවට රස දැනෙනවා. දිවයි රසය විඥානේ එකතු වෙනවා. එතකොට විඳීමක් ඇති වෙනවා, අඳුන ගන්නවා. එතකොට ඒ රසය ගැන චේතනා පහළ වෙනවා. ඒක රස සංචේතන. කයට පහස දැනෙනවා. කයයි පහසයි විඥානේ එකතු වෙනවා. එකතු වෙනකොට විඳීමක් ඇති වෙනවා. අඳුන ගන්නවා. ඒ විදීම ගැන, ඒ අඳුන ගන්න පහස ගැන චේතනා පහළ වෙනවා. ඒක තමයි පොට්ටබ්බ සංචේතන. සිතට සිතිවිල්ලක් එනවා. එනකොට මොකද වෙන්නේ? මනසයි අරමුණුයි විඥානය එකතු වෙනවා. ඒකෙන් දැන ගන්නවා ඒක. දැනගත්තු ගමන් විදීමක් තියෙනවා. ඒක අඳුන ගන්නවා. ඒ අඳුනගත්තු එක අල්ලගෙන අපි චේතනා පහළ කරනවා. ඒක තමයි ධම්ම සංචේතන. ඊට පස්සේ තමයි අපි වචන හිතින් හිතන්නේ, වචන කතා කරන්නේ, කයින් ක්‍රියා කරන්නේ. මෙහෙම කරනකොට අපි කෙනෙක් හිතනවා මේ චේතනාව තමා කියලා. ඒක ස්පර්ශේ ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච එකක් කියලා දකින්නේ. දැන් බලන්න කොච්චර සියුම් විදියට හිතන්න ඕනේද මේ සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න. ඊළඟට එහෙම නැත්නම් යා ගන්න තමාව හැදිලා තියෙන්නේ චේතනාවෙන් කියලා. එහෙම නැත්නම් යා ගන්නවා චේතනාව තුලයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් යා ගන්නවා තමන් තුල චේතනාව තියෙන්නේ කියලා. ආර ශ්‍රාවක එහෙම ගන්නෙ නෑ. ඊළඟ එක තමයි පුතඥ කෙනා ඊළඟ එක තමයි රැවටෙන්න මුකේටද? විඥාණයට. විඥාණය කියන්නේ දැනීම. ඇහැන් රූපයක් දැක්ක ගමන් මේ රූපයක් කියලා දැන ගන්නවා. ඒක විඥානෙ තමයි තියෙන. මනසට අරමුණක් ආපු ගමන් මනසින් දැන ගන්නවා. ඒක තමයි විඥානෙ. ඒ විඥානෙ එක්ක තමයි ස්පර්ශය හැදෙන්නේ. එතකොට දැන් එහෙනම් අපි සම්පූර්ණයෙන්ම විඥානෙ ක්‍රියාකාරීත්වයක් තුල නෙමෙයි ඉන්නේ. සම්පූර්ණයෙන්ම ඉන්නේ විඥානෙ ක්‍රියාකාරීත්වයක් තුල. බුදුරජාණන් වහන්සේ වදාළ විඥානෙ ඉබේ හටගන්නේ. විඥානෙ හටගන්නේ හේතු නිසා. මොනවද විඥානය හටගන්නේ හේතුව? නාම රූප ස්පර්ශයේ හේතුවක් විඥානය හටගන්නේ. විඳීම හේතුවක්. හඳුනාගන්න හේතුවක්. චේතනාව මේ අපි කතා කරගියම හේතුවක්. මානසිකාරේ අන්න මානසික ක්‍රියාත්මක වෙන බව. සතර මහා ධාතුන්ගේ ප්‍රවැත්ම කියන මෙන්න මේ නාම රූප නිසා තමයි විඥානය කියලා එකක් පවතින්නේ. මේ විඥානේ නිරුද්ධ වෙන්නේ කොහේද? පිරිනුවන් පෑමෙන්. විඥානේ නිරුද්ධ වෙනවා. දැන් ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනේ කියන විඥාන ඒ හයතනින් නිරුද්ධ වෙලා යනවා රහතන් වහන්සේගේ. ඒකට පිරිනුවන් පෑවා කියන්නේ. අනිත් ඒ විඥානේ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද? හේතු නිසා පටිච්ච සමුප්පාදයට අහු වෙලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදයට අහු වෙච්ච පංච උපාදානස්කන්ධය හැදෙන්නේ මොකද්ද? වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භව, භවපච්චය ජාති. ආන්න පංච උපාදානස්කන්ධය තියෙන්නේ මොන පටිච්ච සමුප්පාදයට හසු වෙලා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් තමයි පංච උපාදානස්කන්ධයක් නිර්මාණය වෙන්නේ. පරිසම්පාදේ නැත්තම් පංච උපාදානස්කන්ධයක් නෑ. අන්න එතකොට මේ විඥානේ ගැන තේරුම් නැති එකන විඥානේ තමන් කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා තමන්ව හැදිලා තියෙන්නේ විඥාණයෙන් කියලා. එහෙම නැත්තම් ගන්නවා විඥාණය තුල තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්තම් ගන්නවා තමා තුල තමයි විඥාණයත් තියෙන්නේ කියලා. නමුත් මේ ඔක්කොම අපි මේ කතා කරපු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ ඔක්කොම දේවල් හේතු නිසා හටගන්න දේවල්. ඒ හේතු නැතිවීමෙන් නැති වී යන එකක් ජීවිතය කියන්නේ. අන්න ඒ වගේ එකක්. බුදුරජාණන් වහන්සේ කයි මේක ජීවිතය ගැන පුංචි වචනකින් කිව්වේ. මොකක්ද වචනේ? දුක කියලා. මේක අවබෝධ කරගන්න පුළුවන් නම් තමාගේ අදහසින් තොරව බලන්න පුළුවන් නම් මේ ජීවිතයේ කොටස් පහකින් පංච උපාදානස්කන්ධ හැටියට, ඒ පංච උපාදානස්කන්ධයේ ඇත්තම தත්තේ හේතුඵල හැටියට, අන්න එයා සක්කාය දිට්ඨි නිදහස් වෙනවා. ඒ අන්නයට තමයි දුක තේරෙන්නේ. එයා දන්නා මේක හිමනම් හේතුඵල ධර්මයක් තියෙන එකක්. එයා දුකේ හට ගැනීමක් දන්නවා. එහෙමනම් මේ හේතුඵල ධර්මයේ ක්‍රියා පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නැත්තම් ආය පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැ. ඒ සඳහා කරන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වලින් යුතු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ප්‍රගුණ කරන එකයි. මොකද ඒ තණ්හා ප්‍රහාණය වීමට අවිද්‍යා ප්‍රහාණයට කරන්න ඕන කියලා මෙන්න මේ සැලැස්ම අහු වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන ආකාරයේ බුද්ධිය ලබා ගන්න එක්කෙනා තුලයි. අන්නේක ඔබ ඇති කරගත්තොත් ඔබ ජය ගන්නවා. එතෙන් තියෙන මූලික පියවර දැන් ඔබ ඇති කරගෙන තියෙන්නේ. ඊළඟට තියෙන පියවරල් ටික ඇති කරගත්තට පස්සේ යන්නේ මේ දුෂ්කර කාර්කස මේ සංසාර ගමනින් එතර වෙන්න පුළුවන් හැකියාව ඔබ ලබා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය ශ්‍රාවකයා කරන්න ඕන දේ, ආර ශ්‍රාවකයා දකින්නවා විනස් වින රූපේ. ඒ කොහොමද ආර ශ්‍රාවකයා ඒක දකින්නේ? ආර තමා කියන අදහසින් බැහැර වෙලා එයාට ඒ රූපෙ දිහා බලන්න පුළුවන් කම නිසා. අයි ආර කොහෙන් ගත්තත් තමන්ව පේන එක නැතුව කියන්නේ. අයි යා තේරුම් ගත්තනේ සතර මා ධාතුන් හටගන්න එකක් රූපේ කියලා. දැන් යා ඒකම නුවණින් විමසනවා. විමසනකට දැන් යාට පේන වෙනස් වෙන රූපේ වෙනස් වෙන හැටි. අනිත්‍යදී අනිත්‍ය බවට පත් වෙනවා දැන් යා දකිනවා. ඒ වෙනස් වෙන දේ දැන් යාට දුකක් ඇති වෙනකොට යාට තේරෙන මොකද්ද? මේ වෙනස් වෙන දේට ඇලුම් කිරීම නිසායි මට මේ දුක ඇති වෙන්නේ කියලා දැන් යා තමන් තුළින් අත් දකිනවා ඒක. මේ වෙනස් වෙන දේට ඇලුම් කිරීම නිසායි මේ දුක ඇති වෙන්නේ කියලා දැන් තමන් තුළින් අත්දකිනවා. දැන් එයා මොකද කරන්නේ? ඒ වෙනස් වෙන දෙයක් හැටියටම බලන්න දැන් එයා පුරුදු වෙනවා. අනිත්‍යදී අනිත්‍ය හැටියටම බලන්න පුරුදු වෙනවා. ඊට පස්සේ එයාට මෙන්න එයා නුවණින් හිතනවා. එහෙනම් මේ අතීතයේ යම් රූපයක් තිබ්බද ඒ ඔක්කොම මේ විදිහටම අනිත්‍ය වෙලා ගියා. එහෙනම් මේ වර්තමානයේ යම් රූපයක් තියෙනවද මේ ඔක්කොම අතීතී අනිත්‍ය එලා අතීතයට ගියා වගේම මේ ඔක්කොම අනිත්‍ය බවට පත් වෙලා යනවා. දැන් මේ අනිත්‍ය දර්ශනේ තේරුම් ගන්න දුෂ්කරද ලේසිද? අතිශයින්ම දුෂ්කරයි. මේ අනිත්‍ය බව සිහි කරන්න නම් එයාට ජීවිතය ඇත්ත දැකීමේ පිරිසිදු ඥානිය පිරිසිදු වටහා ගැනීමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? යා අර හැමතිස්සෙම මම මවාගෙන ජීවත් වෙච්ච කෙනා මොකද වෙන්නේ? එයා කැමති නෑ. එයා නම් බයයි. අනිත්‍ය ගැන හිතන්න බෑ කේන්ටි ගන්න. මොකද අනිත්‍ය ගැන හිතන්නේ? ඒ මේ වෙන එකක් හිතන්න බැරි කියලා එයා ඒකට දොස් කියනවා. ඒ මොකද හේතුව? ඒ අනිත්‍ය ගැන හිතනකොට එයා සැලෙනවා. ඒකයි ඒ බය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම නෙමෙයි. එයා හරියටම සිහි කරනවා. බලන්න මේ ශ්‍රාවකයන්ගේ සිහි කිරීමේ හැකියාව මම හරියටම ධර්මේ කරගෙන උල උඩත් ධර්මේ දකිනවා. දැක්කද අර ස්වාමීන් වහන්සේ නමක්? එක ස්වාමීන් වහන්සේ නමක් දාන්න ගියා. වනේ ගමන් දැක්ක හොඳ වතුර ඇලක් හොඳ ගංගාවක් ගලනවා හොඳට වතුර තියෙන දැක්ක දාන්න කැමැත්තක් ඇති වුණා. ඉතින් මොකද කළේ? සිවුර ගලවලා පැත්තකින් තිබ්බා, පාත්‍රේ පැත්තකින් තිබ්බා, අදන පිටින් බැස්ස වතුරට. වල දැන් හොඳට නාන ඉන්නවා. ඔය අතර හොරෙක් රත්තරන් බඩු වගේ කරගෙන දුවනවා, හමුදාකාරයෝ පන්නනවා. දැන් මේ හොරාව පණිනකට හොරා ගියා. ගඟ ගංගුරට ආවා. වටපිට බැලුවා, තිබුණ පාත්‍රය දැම්ම රත්තරන් බඩු ටිකේ පාත්‍රයට හොරා දීවා. හමුදාකාරයා ඇවිල්ලා නැවතුණා. ගියාටක් හොයාගන්න බෑ හොරා. බැලුවා පාත්‍රයක් තියෙනවා. දුවලා ගිහින් බැලුවා, පාත්‍රයේ ඇතුලේ තියෙනවා බඩු. දැන් බැලුවා කවුද? දැක්ක ගිලින වතුරේ උඩට නිකම් හිටියා. ආ ආවා. වරෙන් කිව්ව කොඩට ගොඩට වරින් කිව්වා. ඇයි කියලාවා? ඒ කතාව බහ දැන් වරින් කිව්වා ගොඩට. ගොඩට ආපු ගමන් ඔන්න ගැහැව්වා එතනම වැටෙන එකක්. දැන් මේ ගුටි ගන්න කවුද? ආර ස්වාමීන් වහන්සේ. ගගහ එක්කගෙන ගියා. ගගහ එක්කන් ගියා හොරාව. දැන් හොරා ආ වුණා. කවුද මේ හොරා? හාමුදුරුවෝ. ගගහ එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා නඩුකාරුණාංශ ගාවට ගියා. නඩුකාරුණාංශ නීතිය පෙන්ලා කිව්වා, උලේ දූපන් කිව්ව කව. දැන් මේ නාන්න ගියපු එක්කෙනාට වෙච්ච දේ. එක්කන් ගියා. අනිත්‍ය රූපේ දැන් අනිත්‍ය වෙන යාට දැන් තීරෙනවා. තමන්ගේ අත්දැකීම දැන්. දුක් රූපේ දුක් වෙනවා තමන්ට ඒක තීරෙනවා. තමාගේ වසඟේ පවත්වන්න බැරි දේ දැන් තමන්ගේ අත්දැකීමක් වෙලා. අනාත්මයි. ආත්මය කියන්නේ මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න පුළුවන්, තමාගේ වසඟේ පවත්වන්න බෑ කියන එක දැන් තමන්ගේ අත්දැකීමක්. දැන් මම කියලා හිතාගත්ත රූපේ තමයි දැන් විනාශ වෙන්නේ. දැන් පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවයට පත් වෙනවා දැන් යාට පේනවා. දැන් යා කල්පනා කරන දැන් යා උල තිබ්බා. එයා කල්පනා කළා, මට දැන් බුදුරජාණන් වහන්සේ විතරයි. දේශින් දැක්ක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා ඉරිදි බලෙන් එතනට වැඩියා. වැඩලා කිව්වා, පින්වත් භික්ෂුව, දැන් තේරෙනවද රූපී ස්වභාවය? දැන් තේරෙනවද වේදනාවේ ස්වභාවය? දැන් තේරෙනවද සංඥාවේ ස්වභාවය? දැන් තේරෙනවද මේ චේතනාවල් පහල කර කර හදාගත්තු ශරීරය ඇටි? දැන් තේරෙනවද මේ විඥානය විසින් මවල දීපු ලෝකෙ ඇටි? අතාරින්න කිව්වා. මෙයා ඔබේ නෙමෙයි, අතාරින්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ බණහන්නේ කොහෙ ඉඳගෙනද? උල උඩ. සමත විදර්ශනා වඩන්නේ කොහෙ ඉඳගෙනද? උල උඩ ඉඳගෙන. උල උඩම නිකලිසුනා. උල උඩම පිරිනිවන් පෑවා. අන්න බලන්න ධර්මයේ අල්ලන්න පුළුවන් නික්කිනා. ඒ ධර්මයේ අල්ලන තැන. එහෙමනම් අපිට තේරෙනවා ඕනම වෙලාවක තමන් සූදානන් නම් ධර්මයේ දකින්ද ධර්මයේ සූදානන් අවබෝධය කරා ගෙනියන්න තමන් තමන්ම පිළිසරණ කරගන්නවා කියන්නේ ඒක දැන් ඔන්න දැක්කද තමන්ම දූපතක් කරගත්තේ නැද්ද තමන්ම දූපතක් කරගත්තේ නැද්ද ඒ ස්වාමීන් වහන්සේ තමන්ම දූපතක් කරගත්තා ධර්මයේ පිළිසරණ කරගත්තේ නැද්ද පිළිසරණ කරගත්තා අන්න බලන්න අන්න ඒකයි කියන්නේ ධර්මී කරයනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය රූපය අනිත්‍ය හැටියට දැකලා ඉස්සර රූපෙත් මේ විදිහම අනිත්‍ය වෙලා ගියා. දැන් අපිට මතක නැතුණාට අපි සංසාරේ කොච්චර උඩ මැරෙන්නේ නැද්ද? අපි සංසාරේ කොච්චර බෙලි කැපුම් කාලෙ මැරෙන්නේ නැද්ද? අපි කොච්චර වහ කාලෙ මැරෙන්නේ නැද්ද? අපි කොච්චර බෙල්ලි වල දාගෙන මැරෙන්නේ නැද්ද? අපි කොච්චර ගඟේ මූරේ පැනලා මැරෙන්නේ නැද්ද? අපි දන්නවද දැන්? මුකුත් මතක නැහැ. මේ ජීවිතේ මේ නොමරින්නේ කොමක් නිසාද? අපි සංසාරේ පින නිසා නමුත් මේ පින කොච්චර කාලයකටද තියෙන්නේ කියලා අපි දන්නවද? දන්නේ නැහැ. අන්‍යබඳු ආකාරයේ ජීවිතයක් අවබෝධ කරා ගෙනියන්න දක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තමයි වෙනස්සන රූපේ වෙනස් සිද්ධි නැසියන රූපේ නැසී යද්දී ශෝක කරන්නේ නැතුව අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ප්‍රහාණී කරනවා කියන රූපේ කෙරෙහි තියෙන ඇල්ම තේසම් පහන නපරිතස්සති ඒ ඇල්ම ප්‍රහාණී වීම නිසා කම් අනිත්‍ය වේදනාව අනිත්‍ය වේදනා හැටියට දැන් ඔබට සමහරට මේ වෙලාවේ ඔබට මේක අල්ලගන්න අමාරු වගේ තේරෙයි නමුත් ඔබ මේක හරියට ඇල්ලුවොත් ඔබට තේරෙවි මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ලබන අවස්ථාවල් අපේ ජීවිතේ එනවා. ඒ වෙලාවට හොඳට සිහිය තිබුණොත් ඒ වෙලාවට හොඳට නුවණ විමසීමේ හැකියාව තිබුණොත් ඔබ ධර්මයේ කරා යන්නේක මේ ලෝකෙ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. මොකද හේතුව? ඒක තමයි ධර්මයේ ඇසරණ එක්කිනාගේ තියෙන ආරක්ෂාව. වේදනාව තියෙන වේදනාව වෙනස් වෙනවා. බීවීම් වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනකොට ඒ වෙනස් වෙනදී එයා දකිනවා. ස්පර්ශය වෙනස් වීමෙන් බීවීම් වෙනස් වෙනවා කියලා. එයා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ වෙනස් වෙනදී දකින නිසා එයා ශෝක කරන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. හඬන් වැළපෙන්නේ නැහැ. පලි ගහන්න යන්නේ නැහැ. ඒක මොකවත් කරන්නේ නැහැ. එයා කම්පාවෙන් තොරව ඉන්නවා. එනිසා සැපසේ වාසය කරනවා. එනිසා යාට කියන සංසිඳී ගිය නිවිලා ගිය කෙනෙක් කියලා. ඊළඟට සංඥාව. සංඥාව ගැන තිය මදුනගන්න දේවල් වෙනස් වෙනවා කියලා දකිනකොට ඒ වෙනස් වෙන දේ අනිත්‍යයි කියලා දකිනකොට ඒ දේ තුල තියෙන ඇල්ම දුරු කරගන්න ඕනේ කියලා යාට අවබෝධ වෙනකොට අන්නේ විනාශ සිද්ධ විනාශ වෙනදී ය අඬන්නේ නැතු ශෝක කරන්නේ නැතු වැළපෙන්නේ නැතු ඉන්නවා. දැන් බලන්න කල්පනා කරලා දැන් අර සාමාවති ප්‍රධාන 500ක් බිසවුන් හසලා ඒගොල්ල ඔක්කොම ගියක් ඇතුළට දාලා ඒගොල්ලන්ව මොකද කළේ? මාගන්තියා කිව්වා මේ කණු ඔක්කොගෙම පාංකඩ උටන්න කියලා. එතුවා. ඔතන තෙල් වක්කලා වහල උඩ ඉඳලා. වක්කලා දැන් ඉතින් පණ පිටින් දොරල සම්පූර්ණ දාලා බහුවා. මාගන්දියා මොකද කළේ? මාගන්දියා නෙමෙයි සාමාවතිය මොකද කළේ? සාමාවතිය අනිත් පිරිස ඔක්කොටම කිව්වා මෙන්න ජීවිතේ අතරින්ද ලැස්තියම කිව්වා. ගිනි දැල්ෙද්දි පිහිට පිනිස පවතින්නේ මොකද්ද? ධර්මය. අන්න ධර්මේ. එයා ඒගොල්ලන්ව ආරක්ෂා කරගත්තා. පීඨ පිණිස ධර්මේ පාවිච්චි කළා. මරණයට පත් වෙලා මොකද වුනේ? ආය කාම ලෝකේ එන්නේ නැති වෙන්නම කෙලස් ප්‍රහාණය කළා. අනාගාමී වුණා. අන්න බලන්න ධර්මයේ අල්ලන එක්කෙනා. පිච්චිවැන්නු මේගොල්ල විතරද ලෝකේ? නෑ. කොයිතරම් හැමදේම මිනිස්සු පිච්චිලා මැරෙනවා. නෝ කවුරුත් අනාගාමී වුණාද වෙන? අන්න බලන්න. මට මතකයි එක කාලයක් මීට අවුරුදු 15කට 20කට වගේ කලින් ඔය මේ අප්‍රිකානු රටක ගිනි කන්දක් පුපුරලා රෑක් නිදාගෙන හිටිය නගරයක්ම යට කරගෙන ගියා. ලාවා ගලාගෙන ගිහිල්ලා ඉදි විදිගත් නගරයක්ම යට කරගෙන ගියා ගින්නේ. ඒගොල්ලෝ අනාගන්නාද? අන්න දැක්කද වෙනස? ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකින් පිළිසරණ ගන්න එක්කෙනා විතරයි සම්පූර්ණ ආරක්ෂාව ඇති කරගන්නේ. ඊළඟට චේතනාව වෙනස් වෙනවා. සංස්කාර වෙනස් වෙනවා. කර්මය කියන්නේ දැන් චේතනාවෙන් හැදෙන කර්මය. කර්මය කියන්නේ නිට්ට දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක් වෙනස් වෙන එකක්. විපාක කියන්නේ නිට්ට දෙයක්ද අනිත්‍ය දෙයක්ද? විපාකත් අනිත්‍යයි. ඒ විපාකේ ඉවර වෙලා අවසන් වෙනවා. ආත්ම භව 100ක් හරි පළ දීලා ඒක ඉවර වෙනවා. ඒ නිසා ඉවර නොවන දෙයක් ලෝකේ නැහැ. ඒවා ඔක්කොම අවසන් වෙලා යන දේවල් හේතුන් නිසා සකස් කරපු සියලු දේවල් ඉවර වෙලා යන දේවල්. අන්නේ නිසා එයා ඒකත් දකිනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ වෙනස් වෙන ලෝකෙ දැකලා වෙනස් වෙන ලෝකෙ තේරුම් අරගෙන වෙනස් වෙන චේතනා තේරුම් අරගෙන සෝක කරන්නේ නැතුව වැළපෙන්නේ නැතුව දුක් දෙන්නේ සිදින්නේ නැතුව එයා ඉන්නත් ඇති ගැනීමකින් තොරව. ඇති ගැනීමක් තිබ්බනම් හදිසිම බියෙන් දුකෙන් තමයි ඉන්න තියෙන ශෝකෙන්. ඒ මොකක්වත් නැතුව එයා සැපසේ ඉන්නවා. අන්නේ සැපසේ ඉන්න කෙන ඒ නිසා නිවිලා යනවා. එතකොට මේ කවුරු තුළද නිවිලා යන්නේ? තමන්ගේ ජීවිතය තුළමයි නිවිලා යන්නේ. ඒ මේ තමා හැටියට ගත්ත දේවල් දැන් තමන් අවබෝධ කරන්නේ. එතකොට නිවිලා යනවා. විඥානය වෙනස් වෙනවා දකිනවා. දකින්නකොට මොකද වෙන්නේ? දැන් ස්පර්ශය වෙනස් වෙනවා නම් විඥානය වෙනස් වෙන දේ තියෙනවද? ඒ ස්පර්ශ විඤ්ඤාය ස්පර්ශ කියන්නේ මොකද්ද? අපි ගත්තොත් ඇහි ස්පර්ශය ඇහැ රූපයයි විඤ්ඤාණය එකතු වීම. ස්පර්ශය අනිත්‍ය වුණා කියන්නේ මොකද්ද? ඇහැ රූපය විඤ්ඤාණය අනිත්‍ය වීම, වෙනස් වීම. දැන් මේ එක පැත්තක් දිහා බලන්න බලන් ඉඳලා තාත් අරමුණ කෙමු කරපු ගමන් වෙනස් වුණා ස්පර්ශය. ඇහත් වෙනස් වුණා, රූපෙත් වෙනස් වුණා, විඤ්ඤාණෙත් වෙනස් වුණා. මේ ක්ෂණයෙන් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන දේ එයා දකින්න දකින්න දකින්න එයා දකින්න මේක මෙතන සෝක කරන්න දෙයක් නෑ. මං සෝක කළොත් සෝක කරන්න තියෙන්නේ මේවා අල්ලගෙන. අතහැරලා සෝක කරන්න දෙයක් නෑ. මේක සෝක කරන තාක්ම සෝක කරන්න තියෙන්නේ අල්ලගෙන. දැන් අපි ගමු ඔබට මතක ඇති ඔබ ජීවිත පොඩි කාලේ සෙල්ලම් බඩු කදිච්ච දවස්වල අඬලා නැද්ද? අඬලා තියෙනවා. බිම පෙරලි පෙරලි යනවා තියෙනවා. ටික කාලයක් ටික දවසක් සමහරට උදේ ඊළඟ මොහොතේ අපිට ඒක මතක නැහැ. ඊට පස්සේ යන් සෝක ඉවරයි. ආයෙ මතක් වුණොත් තියෙන ආයෙ අඬනවා. ඒක අමතක වෙච්ච ගමන් ආයි සෝක ඉවරයි. එහෙනම් අපිට පේනවා මේ ඇල්මක් තියෙනකන් විතරයි දුකක් තියෙන්නේ. ඇල්ම නැති වෙච්ච ගමන් දුක නැති වෙනවා. ඇල්ම නැති කරගන්න විදියට අවබෝධ ඇති කරගන්නයි දුෂ්කර. ඉතින් යම්කිසි කෙනෙක් කේ විදියට ඒ දුෂ්කර දේ කරගන්නවා නම් අන්න එයා සෘතවත් ආර්ය ශ්‍රාවකේ. අන්‍යා තමන්ගේ ජීවිතේ තමන්ට පිහිටක් හදාගන්න කෙනෙක්. පින්වතුනි මතක තියාගන්න මේ ධර්මයේ කරා යමේක දුෂ්කරයි. අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන්නේ අපිට හැම කවුරුත් ධර්මයේ කතා නොකරන නිසාමයි. කවුරුත් ධර්මයේ කතා කරනනම් අපිට මේක තේරෙනවා. නමුත් මේක සියුම් එක. කොච්චර සියුම්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නලා තින් අපි කියන උපමාවක්. ඔන්න අපි අස්ලෝභයක එල්ලනවා දොඩම් ගෙඩියක්. දැන් ඔන්න දොඩම් ගෙඩියක් ඈත එල්ලලා තියෙන අස්ලෝභයකින්. දැන් අපිට පේන්නේ මොකද්ද? අස්ලෝම පේන්නේ නැහැ. තවත් අස්ලෝභයකින් විදිනවා අර අස්ලෝමෙට. දොඩම් ගෙඩියට නෑ හැටියට. සියුම් වැඩක්ද නැද්ද? අන්නේට වඩා සියුම් කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වන ආකාරයට නෝනින් විමසීම. ඊට වඩා සියුම් කියනවා. අපි කිම ඔන්න කට්ට කරවලක ඉන්නවා කෙනෙක්. ඉන්නකොට විදුලි කොටනවා. ඒ විදුලි එළියට එයා එකපාරට අඳුනගන්නවා මෙතන ගේවල් තියෙන, මෙතන ගස් තියෙන, මෙතන පාර අඳුනගන්නවා. එහෙනම් එයා ඉන්නෝනේ අවධානයෙන්ද නැද්ද? හොඳේ අවධානයෙන් ඉන්නුනේ. දැන් විදුල්ල කොටක ගමන් මම දැන් අල්ලනවා මේ යන්න තියෙන පාර කියලා. අන්න ඒ වගේ හොඳේ සිහියෙන් ඉඳලා කියනවා මේ ධර්මය අල්ලන්නේ. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ උපමා වලින් ඇයි අපිට මේක තෝරලා දෙන්නේ? ඉස්සල්ලාම ධර්මය අවබෝධ කරන කෙනා ඒ කියන්නේ ආ ඒකට විශාල කැපවීමක් කරන්න ඕනේ විශාල මහන්සියක් ගන්න ඕනේ හැබැයි මතක තියාගන්න ඕනේ ඒක අපි කරන්නේ නැහැ මට මේ ප්‍රශ්න ටික නැති වෙලා ගියාම මම කරනවා මට මේ කරදර ටික අඩු වුණාට පස්සේ මම කරනවා මේ කරදර තියෙන එකක් බෑ මේක මා හිසරදී මේ ඔක්කොම අවුල් වියවුල් නැති වෙලා යන්න ඕනේ කවදාවත් නැතිද මේ ජීවිතේ ගත කරනකන් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකන් ප්‍රශ්න නැති තැනක් නම් බලාපොරොත්තු වෙන්න එපා මේ සමාජය තුල ප්‍රශ්නමයි අර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වා වගේ ආනන්ද හාමුදුරු අර මල්ලාසි අහංගල අර කුමාරලා ප්‍රශ්නක් වුණානේ ආනන්ද හාමුදුරන්ට විසඳන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ අපි යම් සවැත් නුවර දාලා යම් කිව්වා කො සවැත් නුවර දාලා ගියෝ ගිහලා එතනත් ඌ ජාතිය ප්‍රශ්නයක් ඔය ආගම්කාරයෝ හැදුවොත් එතකොට අපි වෙන තැනකට යන්න ඒ වෙන තැනත් හැදුවොත් ඌ ආගම්කාරයෝ ඔය ජාතිය ප්‍රශ්නයක් නෑ ආනන්ද එතකොට අපිට ඇවිදෙවිදි ඉඳින්න දුදුක වෙන්නේ නෑ හැමදාම එහෙනම් අපි මෙතනම ඉඳලා මූණ දෙමු කිව්වා අන්න ඒ වගේ තමයි මතක තියාගන්න ජීවිතයේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා කවදාවත් කවුරුවත් මෙන්න දැන් ඔයා හිතාගෙන හිටියන විවේකෙ ගැන මෙන්න කියලා රිදී බන්දේසියක තියලා දෙන්නේ නැහැ විවේකේ කවදාවත් දෙන්නේ නැහැ එහෙමනම් කරන්න තියෙන මොකද්ද තමන්ට ලැබිච්ච වෙලාවේ ලැබෙන වෙලාවට වැඩ කටයුතු කරන්න තියෙන වෙලාවට පුළුවන් තරම් මේ ධර්මයේ හිත පිටුවා ගන්න මහන්සියක් ගත යුතුයි. මොකද මේ වෙලාව කියන එක කවුරුවත්ම තමන්ට දෙන්නේ නැහැ. තමන්ට කවුරුවත්ම දෙන්නේ නැහැ. අපි සමහර විට කියමු ඔන්න අපි බලාගෙන ඉන්න හුදකලා විවේකයක්. මට හොඳ විවේකයක් හම්බුනාම කරන්න කියලා. ඔන්න අපිට තේරෙනවා ඔන්න හොඳ විවේකයක් ලැබෙනවා. හොඳටම තනි වෙනවා. ඊට පස්සේ කරන්න බෑ. ඇයි? අනේ තනියෙන් තව කෙනෙකුත් හිටියනම් කරනවා. ඔන්න ඊට පස්සේ ඉතින් එහෙම ධර්ම සාකච්ඡාවක් කරන්න එක්කෙනෙක්වත් නැන්නේ මට මේ තනියම භාවනා කරන්න දාලා ඊට පස්සේ යා තනියම ඉන්න අකමැති වෙනවා ඒකයි මේ ජීවිතයේ ස්වභාවය ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ එහෙම නෙමෙයි තමන්ට ලැබෙන වෙලාවේ තමන් ජීවිතය අවබෝධ කරගන්න කල්පනා කරද්දී ඒ ලැබෙන හැම අවස්ථරේම කරන්න ඕනේ උදාහරණයක් විදිහට මාද දැන් අද මෙච්චර දුර ආව මේ කඳුනෙදගෙන මහන්සි වෙලා ආවා මෙච්චර දුර. අද දවසේ අපි හරියටම මේ ධර්මය අල්ලගෙන ඉන්නවා කියලා අද දවස ගන්න ඕනේ එක්කෝ. ඒ කියන්නේ දැන් වැඩසටහන ඔන්න වීරල වීකි ආපු ගමන් තමන් නිස්සබ්ද ජීවිතය ගැන හිතන්න පටන් ගන්න ඕනේ. අන්‍යයා තමයි මේ අද දවසේ ප්‍රයෝජනෙ ගන්න එක්කෙනා. ඒක ලේසිද අමාරුද? ඒකත් අමාරුයි. ඇයි මේක ඉවරච්ච ගමන් හිතෙන්නේ මොකද ළඟින් එක්කෙනාට ඇඟිල්ලෙන් යන්න මොකක් හරි කතාවක් පටන් ගන්න හිතෙනවා අන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක ඒ විදිහට යන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ අද දවසේ ගත කරන එක ධර්මයේ තුලම රැඳී සිටින්න අපි ලොකු දෙයක් කරගන්නවා එතකොට අන්න ඒ නිසා ඒ ඔක්කොම තමන් තමා පිළිසරණ කර ගැනීම මේ දේශනාව නම් මොකද්ද අත් දීප තමන්ව දූපතක් කරගන්න සංසාරේ නම් සාගරය දූපතක් නෑ එහෙනම් දූපතක් හදාගන්න ඕනි දූපතට තෝරගන්නේ කාමද තමාවමයි ඊටවසේ දූපත හදාගන්නේ මොකින්ද ධර්මයෙන් නිර්මිත දූපතක් තමයි තමන් විසින් හදාගන්නේ අන්න එතකොට ආරක්ෂාව ඉස්තරසාර රැකවරණය තමන්ගේ ජීවිතය ලබා ගන්න පුළුවනි. ඒක බාහිර කෙනෙක් දෙන්නේ නැහැ. දැන් අපි දන්නා මෙච්චර කාලයක් අපි ඉල්ලුවා. දැන් අපි දන්නා සිංහල අවුරුදු කාලය ආවා. අපි නැකතට ගණදෙනු කළා බැංකුත් එක්ක. දැන් අපි දිනුනේ බැංකු දිනුනද? බැංකු බංකුවල. අන්න දැක්කනේ එතකොට. මොකද දිනුනේලා තියෙන්නේ? එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් එහෙමනම් යම්කිසි මේ ලෝකයේ තියෙන අද්භූත විදියට ලැබෙන දේවල් නොවේ මේ ලෝකෙ තියෙන කරුණු සහිතව හේතු සහිතව ලැබෙන දේවල්. අන්නේ නිසා මතක තියාගන්න ඔබ උත්සාහයෙන් ඔබ යමක් හම්බ කළොත් ඔබ කයිබොයි. ඔබ උත්සාහයෙන් ඔබ යමක් එකතු කළොත් ඔබ වේදම් කරගනි. ඔබ උත්සාහයෙන් ධර්මය ඉගෙන ගත්තොත් ඔබ ඒ ගැන හිතයි. ඔබ උත්සාහයෙන් ධර්මය ඇසුරුනොත් ඔබ දුකෙන් නිදහස් වෙයි. එහෙනම් කවුරුවත් ඒක කළ දෙන්නේ නැහැ. කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේටවත් බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වෙනවා කියමු. උන්වහන්සේ ධර්ම දේශනා කළත් අපි මේ පැය ධර්මය අහන හිතර ගන්න කවුරු කරනවද? තමන් විසින් කරන්න ඕනේ. ඒ නිසා තමන්ගේ අතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. හැබැයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්නේ මේ පුත්‍ර පස් චුට්ටක් කරන් කිව්වා මෙන්න මේ වගේ චුට්ටයි. මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්නේ පස් චුට්ටක් මේ පුත්‍ර අරගෙන කිව්වා මෙන්න මේ වගේ චුට්ටයි. මනුස්ස ජීවිතේ අසාර්ථකයි මහපොළොව වගේ පිරිසකට. ඔබ කැමති මහපොළොවට යන්නද නියපොත්තට එන්නද? එහෙනම් කාගේ අතේ දෙක තියෙන්නේ? තමන්ගේ අතේ තියෙන්නේ. ඒ නියපොත්තට යන පිරිස කොච්චර චුට්ටයිද? ඒක තමන් කැපවිලාම හරි ගස්ස ගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න මේ ලෝකෙත් එක්ක ධර්මයේ කතා කරන එකට අපි හරි ඉවසීමෙන් ඉන්න ඕනේ. මොකද සාමාන්‍ය ලෝකයා ධර්මයට විරුද්ධයි. ඒ කියන්නේ විනාගම් වල නම් කොහොමද විරුද්ධනේ? මේ බෞද්ධය කියන අය ගොඩාක් විරුද්ධයි ධර්මයේ හැසිරෙනවට, පල් කරනවා හැසිරෙන අය. ඒ නිසා එබඳු මිත්‍යා දෘෂ්ටික ලෝකයක තමයි අපි මේ ආර්ය ධර්මයක් ගැන කල්පනා කරන්න භාග්‍ය ලැබුවේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක ඇත්ත, බුදුරජාණන් වහන්සේ වදාළ ඇත්ත. මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්නේ චුට්ටයි. ඒ තුන් සරණ තමන්ගේ ජීවිතයට ඇති කරගෙන, තමන්ගේ ජීවිතේ තමන්ම දූපතක් කරගෙන, තමන්ගේ ජීවිතය අවබෝධය ඇති කරගෙන, ධර්මයේ පිළිසරණ කරගෙන, සක්කාදිට්ඨිය දුරු කරගෙන, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධම්ම සිහනද